ලමාති කරු ජනාධිපතිතුමාගේ ඒ ඉල්ලීමට මම ගරු කරනවා. ඒ වගේම එතුමත් එක්ක මම හිතන්නේ මේ දේ තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. මොකද මම තාම ඒ අතින් ගත්තාම අත්දැකීමෙන් හරිම අඩුයි. ඒ වගේම ඒකට විශේෂ දැනුමක් තියෙන්නත් ඕනේ. ඒ දේ ගැන හරියට කතා කරලා බලන්න ඕනේ මොකද්ද මේ යෝජනාවල කරන්නේ කියලා.